ගෞරවනීය මහා සංඝරත්න අවසරයි. සදහවත් වාසනාවන්ත පින්තුනි, අද දින මෑනහීම්හි ශ්‍රී රතන අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථාන රැස්වෙච්ච පින්තුන් අපේ ස්වාමින් වහන්සේලා සඳහන් කරපු ආකාරයට ඉතාම වටිනා කෘතවේදී පින්කමක් සිදු කරන අවස්ථාව අපේ ගෞරවනීය මෙදංකර ස්වාමින් වහන්සේගේ දයාබර පියාණන් වෙනුවෙන් කරන අවසාන ආගමික කටයුතු වලට පුණ්‍යානුමෝදනා කටයුතු වලට සම්බන්ධ වෙන අවස්ථාව. ගෞරවනීය ස්වාමින් වහන්සේලා සඳහන් කරපු කරුණු අපි හැමෝම අනුමත කරනවා. ඒ කරුණු නැවත අපි අය කියන්න අවශ්‍ය නැහැ. ඉතින් මෙවැනි ස්වාමින් වහන්සේ කෙනෙක් සසුනට පූජා කරලා ඒ ආදරණීය තාත්තා මං හිතන්නේ අවසාන මොහොත දක්වාම හුඟක් සතුටෙන් ඉන්නට ඇති. ඔබ දන්නවා හුඟක් දරුවන් ඉන්න දෙමව්පියන් අපි සමාජයේ දැකලා තියෙනවා. නමුත් ඒ අතුරෙන් එකම දරුවෙක් හරි සාසනෙට පූජා කරලා තියෙනවා නම් අම්මා තාත්තා කෙනෙක් කොයිතරම් ඉහළ තනතුරු වල ඉන්න ගිහි දරුවන් හිටියත් ඒ හැමතෙම වඩා අම්මා තාත්තා දෙන අවසානයේ සතුට වෙන්නේ අර පැවිදි වෙලා ඉන්න පොඩි හාමුදුරුවෝ දිහා බලලා. මේක තමයි සාමාන්‍ය ලක්ෂණය. ඇතැම් විට අර අනිත් දරුවන්ට තරම් අධ්‍යාපනයෙන් ඉහළට යන්න බැරි වුණත් සමාජ මට්ටමින් ඉහළට යන්න බැරි වුණත් පන්සලක පොඩි හාමුදුරු කෙනෙක් වශයෙන් අතුපතුවක් ගාගෙන බුදුන් ඇඳගෙන ඒ පරමල් ටික අයින් කරගෙන බුද්ධ පූජාව තියාගෙන ස්වාමීන් වහන්සේ හිටියත් ඒ පොඩි හාමුදුරු ගැනත් අපි අම්මල තාත්තල හරියම සතුටෙන් ඉන්නේ. මේක පිනතුනේ විශේෂයෙන් තේරවාදී බෞද්ධ රටවල තියෙන ලක්ෂණයක්. බුරුමේ, තායිලන්තය, ශ්‍රී ලංකාව, කාම්බෝජය, ලාඕස් වගේ රටවල්වල එයාගේ ජීවිතවල එක සිහිනයක් තියෙනවා. මොකද ඒ සිහිනය එයාට ලැබෙන දරුවන්ගෙන් එක දරුවෙක් සාසනට පූජා කරන්න ඕන කියලා. ඒ අතරනොත් විශේෂයෙන් ශ්‍රී ලංකාව මේ අතරින් පෙරමුණේගෙන ඉන්නවා. අපේ අතීත අම්මල තාත්තලගේ හිතේ තිබිච්ච ආධ්‍යාත්මික සිහිනය තමයි ඒ අයට ලැබෙන දරුවන්ගෙන් ලස්සනම, ඒ වගේම පින්වන්තම, දක්ෂම ළමයා නිර්ලෝභීව සාසනයට පූජා කිරීම. අන්නේ පූජා කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි විශේෂයෙන් ශ්‍රී ලංකාවේදී ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන ඇවිල්ලා ඒ තේරවාදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරලා මුළු ලෝකෙටම දායාද කළේ ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා. අන්නේ කාර්යයේදී ස්වාමින් වහන්සේලාගේ පිටුපස්සෙන් හිටියේ මේ ආදරණීය අම්මල තාත්තලා. අනිත් පින්තුණු තමන්ට දක්වන්න පුළුවන් උපරිම දායකත්වයේ දැක්කුවා. පින්තුණි, ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා එක බණපදයක් හරි අහනවා නම්, අම්මට තාත්තට සැලකීම උතුම් කියලා ඔබ අහලා තියෙනවා නම්, ප්‍රාණඝාතය හොඳ නැති දෙයක් කියලා දන්නවා නම්, සිල් රැකීම හොඳ දෙයක් කියලා ඔබ දන්නවා නම්, දන් දීම හොඳ දෙයක් කියලා ඔබ අහලා තියෙනවා නම්, මෛත්‍රී භාවනාව ආනිසංසහ අහලා තියෙනවා නම්, සමථ දර්ශනා භාවනාව ගැන අහලා තියෙනවා නම්, ඔබේ කොහෙන්ද ඇහුවේ? ඔබ ඇහුවේ මේ ස්වාමීන් වහන්සේ වෙතින්. මේ ස්වාමීන් වහන්සේලා තමයි බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනේහි සජීවී රත්නය. යම්කිසි තැනක මේ ජීවමාන රත්නය භික්ෂුන් වහන්සේලා නොපෙනී ගියොතින් එදාට මේ ශාසනය ක්‍රමයෙන් පිරිහෙනවා. ඔබ දන්නවා ඇෆ්ගනිස්තානය වගේ රටවල්, බංගලී දේශය වගේ රටවල්, ජාවා සුමාත්‍රා වෙන රටවල් අතීතයේ ලක්ෂ ගණන් ස්වාමීන් වහන්සේ හිටිය ස්ථාන. මුලින්ම ස්වාමීන් වහන්සේලා ටිකෙන් ටික නැති වුණා. ඊට පස්සේ ධර්මය අහනට අවස්ථාන් නොලිබී ගියා. ඊළඟට අර මහා ප්‍රතිමා වහන්සේලා තිබුණා. ඒ වේ හිටිය මිනිස්සු විනාශ කරන මට්ටමට ආවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ලෝකේ සජීවී කරන්න, ධර්මයේ ලෝකේ සජීවී කරන්න මේ ස්වාමීන් වහන්සේලා ලොකු කැපවීමක් කරනවා. යතරින් ඒ දරුවන් සාසනෙට පූජා කරන අම්මල තාත්තලා ලොකු කැපවීමක් කරනවා ඒ දරුවන් සාසනෙට පූජා කරන්න. ඒක මේ ස්වාමීන් වහන්සේලා සඳහන් කළා. මං හිතන්නේ පින්තුණි ඊටත් වඩා අමාරු පරිත්‍යාගයක් කරනවා මේ ඉන්න ස්වාමීන් වහන්සේලා. අම්ම තාත්තා ලොකු කැපවීමකින් තමයි දරුවන් සාසනෙට පූජා කරන්නේ. හැබැයි ඊටත් වඩා ඒ හාමුදුරුවෝ ලොකු කැපවීමක් කරනවා. ඇයි ඒ? ඒ අම්මගේ තාත්තගේ ගෞරවය රකින්න කොයිතරම් දුක් කරදර ආවත් මේ සිවුර දරාගෙන ඉන්නවා. ඒ අම්මලට තාත්තලට යන අපහසුයෙන් යයි මුදවන්නේ. මෙන්න මේක තමයි මං හිතන අපහසුම දේ. ඉතින් මං හිතන්නේ මේ දන්කර හාමුදුරුවොත් කුඩා කාලේ පටන් බොහෝ දුෂ්කරතා මැද්දෙහි අධ්‍යාපනය ලැබලා ශ්‍රී ලංකාවේ ලබන්න පුළුවන් ඉහළම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබලා උන්වහන්සේ මේ රටට ආවේ සාමාන්‍ය ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙනවටත් වඩා විශේෂ විදියට උන්වහන්සේට ග්‍රීන් කාඩ් ලැබිලා ආවේ. ඉතින් එහෙම ආපු ස්වාමීන් වහන්සේ සිවුරක් දරාගෙන දැන් අවුරුදු 10කට අධික කාලයක් මේ විහාරස්ථානයේ වැඩ සිටිමින් ඔබට දක්වන අනුග්‍රහය සඳහා කෘතවේදී පිරිසක් හැටියට ඔබ මේ සහභාගී වීම අපි බෙහෙවින් අගය කරනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා නිසායි අපට මේ ධර්මය ලැබෙන්නේ, බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්න ලැබෙන්නේ. පින්වතුනි, මේ ශාසනයට සුවිශාල සේවාවක් කළ තියෙන වැඩිපුරම පොඩි හාමුදුරුවෝ. ශ්‍රී ලංකා එක්තරා ග්‍රන්ථයක් තියෙනවා ශාසනය සෝභමාන කළ පොඩි හාමුදුරුවෝ කියලා. අවුරුදු 7 ස්වාමීන් වහන්සේලා කරපු සේවාවල් හුඟක් ඒ ග්‍රන්ථය ඇතුළත් වෙනවා. ඔබ අහලා ඇති නිග්‍රෝධ පොඩි හාමුදුරුවෝ ගැන. අශෝක මහරජතුමා මහා යුද්ධයක් කළා. හිතේ අපහසුයෙන් පසු වෙච්ච අවස්ථාවේදී අර සත්‍යවිරිදි ස්වාමීන් වහන්සේ දැකලා කොයිතරම් පැහැදීමක් ඇති වුණාද? ඒ පැහැදීම කොයිතරම් ව්‍යාප්ත වුණාද කිව්වොත්, බෞද්ධයෙක් වෙත රජතුමා අර ස්වාමීන් වහන්සේට සිහසුන පූජා කළා ධර්මාසනයක් වගේ. ස්වාමීන් වහන්සේගෙන් බණ අහලා පැහැදිත රජතුමා දඹදිව නොයෙක් තැන විහෙර විහාරස්ථාන 84,000ක් ඉදි කළා. තුන්වෙනි ධර්ම සංගායන පැවැත්තුවා. තමන්ට නෙද්දක වගේ හිටිය දරුවන් දෙන්න සාසනෙට පූජා කළා. ලෝක රටවල් නාමයකට බුදුදහම ව්‍යාප්ත කළා. ඒ සිද්ධිය පිටපස්සේ හිටිය මහා බලවේගී උනේ අර කුඩා ස්වාමීන් වහන්සේ. එපමණක් නෙවෙයි, බහලා ඇති මිහිඳු මහරහතන් වහන්සේ සමග ශ්‍රී ලංකාවට වැඩම කරපු ස්වාමීන් වහන්සේලා අතරින් කුඩාම ස්වාමීන් වහන්සේ සුමන සාමණේරයන් වහන්සේ. අවුරුදු 7 වයස. අර අනිත් ස්වාමීන් වහන්සේලා ධර්ම ප්‍රචාරය කරන අතරේදී මේ කුඩා ස්වාමීන් වහන්සේ විටින් විට දඹදිවට වැඩම කරමින් ඉරිද බලෙන් වැඩම කළා. ලංකාවට ධාතුන් වහන්සේලා වැඩම කළා. මේ සත්‍යවිරිදි හාමුදුරන් වහන්සේ. පින්වතුනි, මෙන්න මේ වගේ ස්වාමින් වහන්සේලාගෙන් සෝභමාන වෙච්ච ශාසනයක් තමයි මේ ගෞතම සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ. ඉතින් අන්නේ ශාසනය සජීවී කරන්නට උපකාර කරපු ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ දයාබර පියතුමෙක් වෙනුවෙන් ඔබත් මේ පුණ්‍යානුමෝදනාවට සහභාගී වීම ගැන, ඔබේ කෘතඥතාවය ගැන අපි අගය කරනවා. ඒකට ඔබට බොහොම පිං. ඒ වගේම විශේෂයෙන් මෙවැනි අවස්ථාවකදී මේ ස්වාමින් වහන්සේ කෙනෙකුගේ තියෙන සුවිශේෂ සත්‍ය ඔබ දැක ගන්නට ඕන. ඔබට ඇතැම් විට මේ ආත්ම භාවයේ දරුවෙක් සාසනෙට පූජා කරන්න බැරි වුණත් සංසාරයේ කවදා හරි දවසක ඔබේ කුසින් ඔබේ ලේන් බිහි වෙච්ච දරුවෙක් සාසනෙට පූජා කරන්න ඕන කියන හැඟීමක් ඔබේ සිතේ, ඔබේ හදවතේ කොතන හරි ඔබ රඳවා ගන්නට ඕන. ස්වාමින් වහන්සේ කෙනෙක් දැකීමෙන් ඔබට ඇතිවෙන්නට ඕන නිරාමස ප්‍රීතියක. ඉතින් විශේෂයෙන්ම අපි මෙහිදී මේ පින්කම ඉතාම ලස්සනට සංවිධානය කරලා කටයුතු කිරීම ගැන අපේ ගෞරවනීය සුමන හාමුදුරන් වහන්සේට අපි ප්‍රශංසා කරනවා, උන්වහන්සේට කෘතඥතාවය දක්වනවා. ඉතින් මේ දන්කර හාමුදුරුවෝ කතා බහ කරන බොහෝ වෙලාවලදී අපිත් එක්ක කියන දෙයක් තමයි මේ පන්සලේ බොහොම සතුටෙන් ඉන්නේ කියලා. මේ ඉන්න හාමුදුරුවෝ ගැන නිතරම ගුණකතන උන්වහන්සේ කියන්නේ. සුමන හාමුදුරන්ගේ තියෙන ඉතාම හොඳ ගතිගුණ තමයි කියන්නේ. මේ නිදහසේ මේ කටයුතු කරගන්න පුළුවන්. උන්වහන්සේ ඉතාම සතුටෙන් පන්සලක වාසය කරන්නට මේ පරිසරය හදලා දීලා තියෙන්නේ අපේ සුමන හාමුදුරන් වහන්සේ ප්‍රධානී ස්වාමීන් වහන්සේලා. ඉතින් උන්වහන්සේලාටත් අපි කෘතඥතාවය දක්වනවා. ඒ වගේම නාරද හාමුදුරුවෝ, ඒ වගේම වජිර හාමුදුරුවෝ, මේ ස්වාමීන් වහන්සේලා අපේ කේමානන්ද හාමුදුරුවෝ ඇතුළු මේ ස්වාමීන් වහන්සේලාගෙන් ලැබෙන සෙනෙහස සමග උන්වහන්සේ සතුටෙන් මේ ශාසනික කටයුතු සිදු කරනවා. ඉතින් ඒ සියලුම පින් එමියගේ ආදරණීය පියතුමාට අපි අනුමෝදන් කරන අතරේ විශේෂයෙන්ම අප විහාරස්ථානය කොවිනා ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේ මයින්ඩ්ෆුල්නස් මෙඩිටේෂන් සෙන්ටර් විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලාගේ දායක පිරිසෙත්, ඒ වගේම ප්‍රදේශවාසී සියලුම ස්වාමින් වහන්සේලාගේ සංවේගයත් මේ දන්කර හාමුදුර ප්‍රධාන ආදරණීය සහෝදර සහෝදරියන්ටත් ලෑබර් මෑණියන්ටත් අපි පළ කරමින් ඒ පින්වන්ත පියතුමා ඒ.සී. ප්‍රේමදාස මහත්මා අප ජීවිත කාලය පුරාම සිදු කළ සියලු කුසල්වල බලයනොත්, ඒ වගේම අපේ පින්වත් මේදංකර ස්වාමින් වහන්සේ ජීවිත කාලය පුරා සිදු කළ සියලු සීලාදී ප්‍රතිපත්තිවල ආනිසංසයනොත් ඒ පියතුමාට වාසනාවන්ත ආත්ම භාවයක් වේවා. ඊටාම ඉක්මන් භවයකදී එතුමාට සියලු සසර දුක් කෙලවර කිරීමේ ලබන උතුම් වූ නිවන් සුවයත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.